ස්විට්සර්ලන්තයේ කුෂාකාවෙන් පිටවී ඇති ලිපිගොනු රාශියක් අතර ලාංකිකයන් සතු ගිනුම් 129ක් ඇති බවත් එම ගිනුම් ලාංකිකයන් 92 දෙනෙකුට අයත් වන බවත් පළ වී තිබෙන. මෙම ගිනුම්වල මුළු වටිනාකම ස්විස් ප්‍රැංක මිලියන 85ක් විය යුතුයි. ඒ අනුව මෙකී ලාංකීය ගිනුම්කරුවන් අතර ව්‍යාපාරිකයන් දේශපාලනඥයන් නිරූපිකාවන් සිටින බවද පළ වේ. මෙම ගිනුම් නීති විරෝධී ඒවා නොවුවද ස්විට්සර්ලන්තයේ නීතිවලින් ආවරණය වී මෙසේ තැන්පත් කොට ඇති අතිවිශාල මුදල් සම්භාරය ලංකාවේ යම්කිසි නීතියකට පටහැනිව ගොඩගසා ගනු ලැබී දැයි සොයා බැලීම ලාංකේය බලධාරීන්ගේ වගකීම බවද නීති කොයම් ආකාරයකට උල්ලංඝනය කර ඇතනම් කඩිනමින් ක්‍රියාත්මක වී ප්‍රකාශයක් කරන්නේ